දැන් ඔය පස්වෙනි ආපු එක්කෙනා මේ මේ කණ්ඩායමේ ඉඳලත් නැහැ. පස්වෙනි මේ පස්වෙනි ආපු තරංකරු ඉඳලත් නැහැ. ඉතින් ඒ වගේ අපහැදිලි මේ මේ විනිශ්චයක් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ හරි හරි ප්‍රතිඵලය තාම දීලා නැහැ. පළවෙනි දෙවෙනි ප්‍රශ්නේ එතන හරි මේ මහා තරංගයේදී පළවෙනි දෙවෙනි අපේ ගම්පහ දෙන්න. ඒ දෙන්නගේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දෙන්න පැහැදිලිව ඉන්නවා. එතනින් පස්සේ තියෙන ප්‍රතිඵල 2 3 4 5 එහෙම යනකොට ඒ ප්‍රතිඵලවල වෙනස්කම් තියෙනවා. අනිත් එක තරංගයේදී පාවිච්චි කරපු ක්‍රමවේද ගොඩක් වැරදි ක්‍රමවේද තියෙනවා. තරංගයේ සාමාන්‍යයෙන් මෙම ටයිම් ට්‍රයල් වල අරින්නේ ගියපාර සූර්ය තමයි අවසන් නැත්තම් මේකේ ඩ්‍රෝ එකක් හදිනවා යන පිළිවෙල. නමුත් මේ කේවල තරංග වලට ඇරලා තින්නේ ඒගොල්ලන්ට ඕමනා විදියට. ඉතින් ඒ වගේ මේ තරංගයේ මෙහෙවීමේදී ওই තාක්ෂණික කමිටුව විසින් දරන ලද ක්‍රියාමාර්ග වලට අපි එකඟ නැහැ.